නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති සමාධිනාකෝ ආඋසෝ භගවා වස්සාවාසං බහුලං විහාසීති. සදහවත් වාසනාවන්ත පින්තුනි, සංවැලි මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි අද මේ 2024 වර්ෂයේ අගෝස්තු මාසේ නිකිණි මාසේ පොහොය වෙනුවෙන් මේ සිදු කරන්නේ. අද අප මේ පිනතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රය සංයුත්ත නිකායේහි මහා වග්ගයේහි ආනාපානස සංයුත්තේහි ආනන්ද වග්ගේන ඉච්ඡානංගල කියන සූත්‍රය. මේ සූත්‍රයට මේ නම ලැබුණේ බුදුරජාණන් වහන්සේ ඉච්ඡානංගල කියන නුවර ඉච්ඡානංගල කියන වනයේහි වාසය කරන අවස්ථාවේ තමයි මේ සූත්‍රය දේශනා කළේ. වස් කාලයක ආරම්භයේහි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂ ප්‍රකාශයක් කළා. මොකද මහණෙනි, මම මේ තුන් මාසෙන් මට විවේකීව ඉන්න ඕන. පින්නපාතේ ගේන කෙනා හැර කවුරුවත් මාව හම්බෙන්නේ නැපා කියලා නීතියක් දැම්මා. මේ තුන් මාසෙන් මට විවේකීව ඉන්න ඕන කියලා. අන්න එහෙම කියලා පුරා තුන් මාසයක්ම බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරයේ වාසය කළා. වාසය කළ ඉවර වෙලා වස්තු මාසයේ ගත වුණාට පස්සේ නැවත පිටතට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග සුහදව කතා කළා. ඒ වෙලාවේ උන්වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, කිසියම් අන්‍ය තීරක කෙනෙක් ඇහුවොතින්, වෙනත් ආගමක කෙනෙක් ඇහුවොතින් බුදුරජාණන් වහන්සේ මේ ගත වෙච්ච තුන් මාසයේ වාසය කරේ මොන විහරණයෙන්ද කියලා උන්වහන්සේ වැඩ සිටි ආනාපානසති විහරණයෙන් කියලා කියන්න කියලා දේශනා කළා. බුදුහාඳුරු ආනාපානසති භාවනා කරමිනුයි මේ තුන් මාසෙ හිටියේ කියලා සඳහන් කරන්න කියලා. ඊළඟට දේශනා කරනවා මේ ආනාපානසතියට ලස්සන වචන ටිකක් කියනවා. යංගිතං භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය අරිය විහාරෝ ඉතිපි බ්‍රහ්ම විහාරෝ ඉතිපි තථාගත විහාරෝ ඉතිපි. මේ ආදි වශයෙන් දේශනා කරනවා. ආනාපාන සති සමාධින් සම්මා වදමාන වදෙය්‍ය. මහණෙනි, මේ ආනාපාන සතියට තමයි කියන්නේ බ්‍රහ්ම විහාරය කියලා, ආර්ය විහාරය කියලා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වාසය කරන විහරණය, වැඩ වාසය කරන ක්‍රමය ආනාපාන සතිය කියලා කියන්නේ කියලා. බුදුදහමේහි භාවනා ක්‍රම හුඟක් සඳහන් වෙනවා. විශේෂයෙන් සමත භාවනා 40ක් සඳහන් කරනවා. දස අනුස්සති, දස කසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, අරූපාචර භාවනා 4, මේ වගේ කමටහන් 40ක් තියෙනවා. භාවනා ටෙක්නික්ස්, there are 40 meditation techniques in Buddhism. Among them, one of them is that mindful breathing. We keep our attention in the present moment. When we breathe in, we are mindful. When we breathe out, we are mindful. Here we trained our mind to live in the present moment. Mindful breathing. Tota satimat bhava mindfulness එක practice කරන ප්‍රධානතම භාවනා ක්‍රමයක් තමයි ආනාපානසතිය කියලා කියන්නේ. අපේ ජීවිතේ වේගෙන්ම සතුට ලබන ක්‍රමයට පත් වෙන කැමති නම්, ඉක්මනින්ම කෙලෙස් දුරු කරගන්න කැමති නම්, ඒකට ප්‍රධානතම භාවනා ක්‍රමයක් විදිහට දේශනා කළ තියෙන්නේ ආනාපානසතිය. පින්නතුනි, බුදුදහම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපට සතුට ලබන ක්‍රමය දේශනා කරපු අනුශාසනය. අපි කාලයක් තිස්සේ ධර්මය ප්‍රගුණ කරනකොට අපට අපේ ජීවිත තුළින් මෙහි වෙනසක් පේනට ඕන. පින්නතුනි, කොහොමද අපි මේ වෙනස බලාගන්නේ? ඕ, බොහොම දැන් කෙලෙස් අඩු වෙනට උනේ නැනම අපේ හිතේ. අපේ හිතේ තියෙන දැඩි ලෝභය, අනිත් කෙනෙක් කෙරෙහි තියෙන අමනාපය, හිත බාහිර රූපයක වැඩි වේලාවක් බැසගෙන තිබීම, මෙන්න මේක ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් අපේ ධර්මයේ ඉදිරියට යන්න යන්න අපට විශ්වාසයන් දෙකක් ඇති වෙන්නට ඕන. එකක් තමයි අපේ කොයි මොහොතේ මිය ගියත් දුගතියට වැටෙන්නේ නැහැ කියන විශ්වාසයක් තමන්ගේ හිතේ ඇති වෙන්නට ඕන. ඔබ කරන පින්කම් ඊටාම සාර්ථක කරලා තියෙද කියලා ඔබටම බලාගන්න පුළුවන් ලක්ෂණයක් මේක. ජීවිතේ බය අඩු වෙනවා එන්න. අපට බොහෝ විට බයක් ඇති වෙන්නේ ඇයි? බය ඇති වෙන්නේ තමන්ට තියෙන දෙයක් අහිමි වෙයි කියලා. නැති වෙයි කියලා. ඒකනේ බය වෙන්නේ අපි. අකුණක් ගහනකොටත් බය වෙන්නේ ඒකනේ අපි. එක්කෝ බඩ මුට්ටු ටික කැඩලා බින්දලෙයි, එක්කෝ ගේ විනාශ වෙයි, එක්කෝ තමන්ගේ ජීවිතේට ලොකු ඩැමේජ් එකක් වෙයි කියලා නේ. තමන්ගේ තියෙන බය අඩු වෙනවා කියන්නේ මොකද්ද? තමන්ට මේ අත්තරල යන දෙයට වඩා දෙයක් තමන්ගේ ජීවිතේ ඒක රාසි වෙලා තියෙනට ඕන. මෙතන අත්තරනකොටම මීට වඩා ඉහළ තැනක සිත පිහිටන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම් අන්න ඒ කෙනාට ටිකෙන් ටික බය අඩු වෙනවා. කොයිතරම් බය අඩු වෙනවද කිව්වොත් එයාගේ මරණයට පත් වෙන දවස තමයි ජීවිතයේ සතුටුම දවස වෙන්නේ. යා නිවන් නොදැක්කත්, යා සෝවාන් නොවුනත්, යා මරණයට පත් වෙනවත් එක්කම මීට වඩා ෆැසිලිටීස් ටිකක් එක්ක, මීට වඩා පහසුකම් ටිකක් එක්ක හොඳ තැනකට යන්නට අලුත් ශරීරයක් එක්ක අලුත් යාළුවෝ ටිකත් එක්ක යා සූදානම් වෙන්නේ. එතකොට අර පරණ අමනාපෙච්චය කවුරුවත් නැහැ. ඔක්කොම යාළු යන තැනයි. අතුව පිළිගන්න කොට මහල ඇඳුම් මහල කාමර තින්ත ගාල ඔක්කොම කරන් බලන් ඉන්න ඔහි කට්ටි. අලුත් බඩු මුට්ටු ගෙනල්ලා සෙල්ලම් බඩු ගෙනල්ලා ඔක්කොම බලාගෙන ඉන්නවා. මේ පරණ ශරීරය දානවත් එක මලු ශරීරයකට යන්නේ. අන්න ඒ නිසා තමයි බෞද්ධයෙකුගේ මරණය අවමංගල්‍යයක් නෙවෙයි. මංගල කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මංගල කාරණයක්. ත්‍රිවිධ මංගල්‍ය වලින් එකක් තමයි පිරිනිවන් පෑම. රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම විතරක් නෙවෙයි. පින්කම් කරලා හරියට සුගතිය හිට පිහිටුවා ගත්තොත් කෙනෙක් එයාට ජීවිතයේ සතුටුම දවස තමයි මරණයට පත් වෙන දවසෙන්. අන්න ඒකට හේතුවයි එයාට බයක් නැහැ අවසාන මොහොතෙහි. එයා ඉන්න කාලේ හොඳට පින්කම් කරගෙන සාර්ථකව සතුටෙන් එයා යන තැනට හොඳට වැඩ කරගෙන ඉන්නේ. ඉන්න ඇයට වෙන්වීමේ දුකක් තියෙන පුළුවන්. හැබැයි තමන්ට තමන්ගේ මරණය මංගල කාරණයක් වෙනවා. අනිත් ඇයට ගෙදරටම මංගලයක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි අපේ අම්මා තාත්තරුණත් අපි හොඳට සලකලා තියෙනවා නම් එදාට අපට හුඟා සතුටු යන්නේ අපේ අම්මා මැරෙන දවසට අම්මා හොඳ තැනක දැන් ඉපදෙන්නේ කියලා සන්තෝෂයක් අපට. එතකොට පින්නතුණි අප හරියට පින්කම් කළා තියෙනවා නම් මෙන්න මේ විශ්වාසය අපේ ජීවිතේහි මේ මොහොත වෙන විට තියෙනට ඕන. නැත්නම් ඉක්මනින්ම ඇති කරගන්නට ඕන. කොහොමද ඒක තමන්ගේ ජීවිතේ තියෙනවද කියලා බලාගන්නේ. දවසට වැඩිපුර තමන්ට මතක් වෙන්නේ ඩාල යන දේවල්ද ගෙනියන දේවල්ද කියලා බලන්න. දවසට වැඩිපුර මතක් වෙන්නේ ඩාල යන දේවල් නම් දාල යන තැනම ඉන්න වෙනවා. එන තමන්ට මතක් වෙන ඊට වඩා ඉහළ තැනක දේවල් නම් තමන්ගේ ශරීරය සැහැල්ලු වෙලා තමන්ගේ මනස ඉහළ තැනකට යන සූදානම් ඉන්නේ. අන්න ඒ නිසා තමන්ට වැඩිපුර මතක් වෙන ඕන මොනවද? අම්මට තාත්තට සලකපු විදිය, දන් දීපු විදිය, අසරණයට පිහිට වෙච්ච විදිය, සංඝසතු දානමේ පින්කම් කරපු විදිය, පන්සිල් රකපු විදිය, සමත භාවනා කඩපු විදිය, මෙන්න මේ දේවල් එක්ක තමන්ගේ වටේට නිතරම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ ජීවිතේහි නොනිමෙන පහන් තුනක් බවට මැණික් පහන් තුනක් වගේ තියෙනවා. ඒත් එක්කම සංඝ රත්නය නිතර මතක් වෙනට ඕන සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහකාශ්‍යප හාමුදුරුවෝ විතරක් නෙවෙයි චිත්ත ගෘහපතිය නන්ද මාතාව කුජුත්තරාව මේ ඔක්කොම තමන්ගේ ලෝකේ යාළුව වෙන්නට ඕන. ඒ කට්ටිය ඔක්කොම දැන් මිය ගිහලා පිරන් පාලා නමුත් අපේ ජීවිතය පාළුවක් නෑ, මේ කටිය තමයි අපේ යාළුව. මෙන්න මේ විදිහට පින්නතුනේ අපේ ජීවිතයේ මරණයට තියෙන බය, අත්හැරීමට තියෙන බය ටිකෙන් ටික අඩු වෙනට උන දිනපත. අඩු වෙන විතරක් නෙවෙයි, තමන් මිය ගිහිල්ලා ඉපදෙන ස්ථානය ගැන තමන්ට විශ්වාසයක් තියෙනට ඕන. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ, ඒ සූත්‍රය කියවලා බලන්න. යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව මෙන්න මේ කරුණු හතර උපරිම මට්ටමේ දිනු කරන් ඉන්නව නම් එයාට නැවත ඉපදෙන්නේ මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද, කොයි බ්‍රහ්ම ලෝකයේද, මනුස්ස ලෝකේ නම් කොයි ප්‍රදේශෙද, කොයි කුලයේද කියලා තීරණය කරන්න පුළුවන්. ඉපදෙන කුලයක් තමයි තීරණය කරන්න පුළුවන් කල්පියා. ඒ තරම් විශ්වාසනීයත්වයක් තියෙන ධමයක් වෙනුතුනේ මේක. එහෙම හිතන එක වරදක් වෙන්නේ නැහැ. සමහර අය කියනවා මම පින්කම් කළාට මම ඔච්චර ඒව හිතන්නේ නැහැ, පින්කම් කළා විතරයි. එහෙම එක බුදුදහමේ කියලා නැහැ පින්නතනේ. බුදුරජාණන් වහන්සේත් බලන්න ඉපදෙනකොට කාලය, දීපය, දේශය, කුලය, මව මේ පහම බලලා පස්මහ බැලුම් බලලා තමයි ඉපදුනේ. අපට එහෙම පහම බැරි වුණත් අඩු ගන්න ඉපදෙන ආත්ම භාවය ගැන හරි කුලය ගැන වුණත් අපට බලන්න පුළුවන්. කුලය බුදුහමෝතුරු අගය කළේ නැහැ, ඒක ප්‍රතික්ෂේප කරු දෙයක්. නමුත් සමාජ සම්මත විදියට අපට වැඩක් කරන්න නම් අපි හොඳ තැනක ඉපදෙන්නත් ඕන. හැබැයි ප්‍රඥාව දිනු කරන එක අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ නිවන් දැකන අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි තමන් නිවන් දැකලා ලෝකෙට සේවයක් කරන්න යද්දී ඒක ඕන වෙනවා. ඒ නිසා තමයි බුදුබව ප්‍රාර්ථනා කරන බෝසත්වරයෙකුත් බැලුවේ මේක. උන්වහන්සේ දාස ශුද්‍ර කුල ඉපදුනා නම් මොකද වෙන්නේ? ඔව්, උන්වහන්සේට මේ ධහම ලෝකෝත්තර ධහමක් වුණාට උන්වහන්සේට මේක දේශනා කරන්න බැරුව යනවා ලෝකෙට. ඒ නිසා තමන් විතරක් නිවන් දකින්න නම් තමන් කොයි කුලෙ ඉපදුනත් ගැටලුවක් නැහැ. හැබැයි ලෝකෙට සේවයක් කරන්න යන කැමති නම් කුලේ ඉඳන් රූප සම්පත්තිය මේ හැම දෙයක්ම තමන්ට අවශ්‍ය වෙනවා. පරිවාර සම්පත්තිය මේවත් එක්ක තමයි ලෝකෙට අපි යන්නට ඕන. හැබැයි ඉහෙලටම ගිහිල්ලා ඒ කිසිවක් ගණන් නොගෙන ඒ කිසිවකින් අගතියට නොයන විදියට තමයි ඉහෙල මනසක් හදා ගන්නවා. ඒ ඉහෙලම තලෙ ඉඳගෙන පහළම තලෙ ඉන්න කෙනත් ඉහෙලම තලයට ගන්න පුළුවන් මානසිකත්වය හුින්නේ. එතකොට අප ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා කියලා කියන්නේ මෙන්න මේ ශ්‍රද්ධාදී ගුණධම් එක්ක තමන්ට තමන්ගේ ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් තමන් දුගතියට යන්නේ නැහැ කියන විශ්වාසයක් තමන්ගේ හිතේ නිතරම තියෙනට ඕන. දෙවනි කාරණේ තමයි දිනෙන් දින තමන්ගේ සතුට වැඩි වෙන්නට ඕන. ධර්මයේ ඉදිරියට යනකොට එකක් තමයි තමන් කොයි මොහොතේ මිය ගියත් තමන්ට ගැටලුවක් නැහැ. අවුරුදු 100දි මරුණත් එකයි, 80දි මරුණත් එකයි, 60දි මරුණත් එකයි, තමන්ට අවුරුදු 25දි මරුණත් ගැටලුවක් නැහැ. මේ ආධ්‍යාත්මික වෙන කෙනාගේ ලක්ෂණය මොකද්ද? යා මේ යන්නේ කොහමද? කියන්නේ යන්නේ කීර්තිය ඉහිලිම තියෙන අවස්ථාවේ. කීර්තිය ඉහිලිම තියෙන අවස්ථාවේ තමයි යන්නරෙන්ඩපත් වෙන්නේ. යාගේ වයස නෙමෙයි බබලන්නේ ඔහු. ඔහු තමන්ට ඉහෙලම අභිමානය කීර්තියක් තියෙනවා විදිහ තමයි ඔහු ජීවිතයෙන් සමුගන්නේ. ඒ කියන්නේ ඔහු ඉහෙලිම හිත පිරිසුදු වෙන අවස්ථාව. ඒත් එක්කම ඔහු ඊළඟ ප්‍රසන්දිය ඒ මට්ටමෙන් ඔහු ඊට වඩා ඉහළ මට්ටමට එන්නයි සියලුම මානසික වාතාවරණ සකස් කරගෙන ඉන්නේ. ඊළඟ කාරණේ තමයි දිනෙන් දින තමගේ සතුට වැඩි වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අපේ සතුට වැඩි වෙන්නේ උපාධි ගන්නකොට, ශරීරය ලස්සනට තියෙනකොට, විවාහ වෙච්ච මුල් කාලේ, දරුවෝ ටික කුඩා කාලේ, මේ කාලේ තමයි සන්තෝෂේ තියෙන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික වයසට යනකොට සතුට අඩු වෙනවනේ. හැබැයි බුදුදහමේ කියන හැටියට එහෙම නැහැ පිනතුනි. සතුට කොච්චර වයසට ගියත් අපේ සතුට අපේ භෞතික ශරීරයේ රූප සම්පත්තිය මතවත්, මේ ශරීරයේ භෞතික නිරෝගී භාවය මතවත් නෙවෙයි ඒ සතුට තියෙන්නේ. ඒ සතුට තියෙන මොකක් මතද? තමන්ගේ සිත මත, සිත පිරිසුදු කිරීම මත තමයි තමන්ගේ සතුට රඳා පවතින්නේ. එන්න එන්නම තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය අඩු වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් එන්න එන්නම තමන්ගේ හිතේ මෛත්‍රිය සහ ප්‍රඥාව. වෙනත් විදිහකින් කියනවා නම් මෛත්‍රිය සහ සතිපට්ඨානය කියන loving kindness meditation and mindfulness. When we go forward on the path of liberation, our loving kindness and mindfulness should gradually increase, develop, cultivate. This is the sign, this is the result of our spiritual life. අපි දිනෙන් දින සතුට වැඩි වෙනවාද කියන එක තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? දිනපතා තමන් මෛත්‍රී භාවනාව පුහුණු කරන කාලය ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. ඒක සිතින් මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි. මෙත්තා සාගත වචී කර්මයේ වචනෙන් වචන කතා කරනකොටත් මෛත්‍රීමයි කතා කරන්නේ. මෙත්තා සාගත කාය කර්මයේ කයින් කටයුතු කරනකොටත් මෛත්‍රීමයි කරන්නේ. මේ මෛත්‍රිය කොච්චර දිනු වෙන ඕනද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා යන්තං සන්තං පදං අවිසමෙච්ච සම්බේ සත්තා බන්දු සුඛිතත්තා. He who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. හිතේ මානසික සතුටක් යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් දිනපතාම මෛත්‍රී භාවනාවට වෙන් කරන කාලය වැඩි කරන්න. ඔබ ඇත්තටම ඔබට ආදරේන. මේක කොච්චර ඉහළට වැඩි වෙන්න ඕනද? මාතා යථානියම් පුත්තම් ආයුසායක පුත්තමනු රක්කි. ඒවම්පි සම්භූතේ සෝමාන සම්භාවේ අපරිමාණ. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට දක්වන ආදරය සෙනෙහස වගේ සෙනෙහසක් ලෝකයා කෙරේ පතුරවන්න පුළුවන් මානසිකත්වයක ඉන්නට ඕන. ඒ මට්ටමට එන්න කියලා කිව්වේ ඇයි? ඒ මට්ටමට එීම ඉහෙළම ලෞකික කුසල විදිහට දේශනා කළා. ඇයි ඒ? ඒ මට්ටමට එනකොට අපේ හිතේ රාගය, ద్వේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව හුවා කඩු වෙනවා. වෙනත් කෙනෙක් තමන්ගේ දරුවෝ වගේ හිතනකොට එයාගෙන රාගයක් හටගන්නවද? නෑනේ, එයාගෙන ඊර්ෂ්‍යාවක් හටගන්නවද? අනේ මට වඩා මියා උපාධියක් අරගෙන තියෙන එහෙම කියලානේ. මාන්නයක් ඇති වෙනවද? නෑනේ නේ. ලෝභකම්, ඊර්ෂ්‍යාව, මාන්නය මේ ඔක්කොම දුරු වෙනවා මේ මට්ටමට තමන්ගේ මනස දියුණුනා කියලා කියන්නේ. ඒ වගේම බලන්න මේ මට්ටමට තමන්ගේ හිත දියුණු වෙමින් තියෙනවාද කියලා තමන්ටම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නත් පුළුවන්. කොහොමද බලන්නේ? එදිනෙදා වැඩ කටයුතු කරද්දී අනිත් පැත්තක හැසිරෙනකොට බලන්න පුළුවන්. වෙනත් බඩගින්නෙන් ඉන්න දුකෙන් ඉන්න කෙනෙක් ළඟදී කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. ඒ වගේම හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එක්කෙනෙක් එච්චර ඉගෙනගෙන නැහැ හැබැයි ලස්සනයි. එක්කෙනෙක් සාමාන්‍ය රැකියාවක් කරන් ඉන්නවා. එක්කෙනෙක් අංගවිකල කෙනෙක්. එක්කෙනෙක් මන්දබුද්ධික කෙනෙක්. දැන් මේක හොඳට අහගන්න මේ කාරණේ. අපි තැනකට ගිහිපු වෙලාවේ අපට පස් දෙනෙක් හම් වෙනවා. එක්කෙනෙක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එක්කෙනෙක් එච්චර ඉගෙනගෙන නැහැ හැබැයි ලස්සනයි යා. තව කෙනෙක් ඉන්නවා සාමාන්‍ය විදිහට රැකියාවක් කරන් ඉන්න කෙනෙක්. ඊළඟ කෙනා බුද්ධිය හොඳට තියෙන හොඳ රැකියාවක ත්‍යාග කරන හැබැයි අංග විකලයි. තව කෙනෙක් ඉන්නවා මන්ද බුද්ධිකයි. මේ පස් දෙනාට ඔබ සලකන්නේ කොහොමද? අම්මා කෙනෙක් ඒ පස් දෙනාම එකම අම්මා කෙනෙක් ගෙනම් ඒ අම්මා මේ පස් දෙනාට සමානව සලකන්නේ? එහෙම නැහැ. ඒ අම්මා පස් දෙනාට එක වගේ සලකන්නේ. අර හොඳට ඉන්න කෙනා කිරේ බලන්නේවත් නැහැ අම්මා. ඊළඟ කෙනා බලන්නේවත් ඒ ගෑයක් ගෙදරවත් යන්නේ නැහැ. අනිත් කෙනාත් එච්චර බලන්නේ නැහැ. එක්කෝ අම්මා ඉන්නේ අර අංගවිකල ළමයිගේ ගෙදර නැත්නම් ආම ජීවිත කාලයම මන්දබුද්ධික ළමයක් තියාගෙන සලකන්නේ ඒ පුද්ගලයාගේ අවස්ථාව විදියට. අම්මා කෙනෙකුට මේ වගේ දරුවෝ පස් දෙනෙක් ඉන්නවා නම් අනිත් දරුවෝ හතර දෙනාම කිව්වොත් අම්මේ ওই මන්දබුද්ධික මාළි අයින් කළා දාන්න. එයාත් එක නම් අම්මා අපේ ගෙදරට එන්න එපා. නැත්තම් අම්මේ යන්න කියලා කිව්වොතින් මොකක් කරාවිද අම්මා? අම්මාර ළමයි අරගෙන අම්බලමකට යයි. එක් රජිස්ත්‍රික් එක අම්බලම කම කෙනෙක් ඉන මන්දබුද්ධික ළමයා තියන් අම්මා අම්බලෙම ඉන්නේ. පින්නතුනි මෙන්න මේ වගේ මානසිකත්වයකට එන්නවන ඇවිල්ලා නම් අන්න අපි මෛත්‍රියෙන් ඉන්නේ. ඒ වගේම බලන්න අපි වැසිකිළියකට ගිහිපු වෙලාවේ රෙස්ට්රූම් එකකට ගිහිපු වෙලාවේ පොදු ස්ථානයක ගෙදර නෙමෙයි කියන්නේ පොදු ස්ථානයක රෙස්ට්රූම් එකකට ගිහිපු වෙලාවක අපට යන්න කලින් ගිහිපු කෙනා අපිරිසුදු කළ තිමුණුතින් අපට යන්න බැරි විදිහට මම අපිරිසුදු කළ තිමුණුතින් ඔබේ මනසේ ඇති වෙන ස්වභාවය කොහොමද? හැරිලා එනවා එක්කෝ කේන්ති ගන්නව නේද? බනින්න ඇවිල්ලා කවුද මේක කරේ කියලා හොයනෝනේ. හැබැයි ගෙදර අම්මා කෙනෙක් ළමේ කුඩාන් ළමේ ඊට කලින් ගිහිල්ලා කරලා ආවතින් අම්මේම දොස් කියනවද? ගහනවද? බනිනවද? අම්මා අර කටින්ම හොඳට සුද්ධ කරන රෙස් රූම් එකේ ඉන්නේ අම්මගේ ඇඟේ ඒව ගියත් අම්මා ඔක්කොම අර ටික අතින්ම අරගෙන සුද්ධ කරනනේ. ඔන්න ටෙස්ට් කරලා බලන්න තමන්ගේ මෛත්‍රිය කොයි මට්ටමින තියෙන්නේ කියලා. ආයි වෙන රෙකමෙන්ඩේෂන් ඕනේ කාගෙන්වත්. හරිය කරුණාවන්ත කෙනෙක්, හරිය සත්පුරුෂ කෙනෙක්, හරිය දානපති කෙනෙක් කියලා ආම්දෘහිම කියනවනේ නේද? ඔබ ගැන ගුණකතන කියනවනේ. ඒ ගුණකතන මුගොත් ඕනේ. ඔබට ඔබම කවුද කියලා තේරුම් ගන්න පුළුවන් අන්න ඒ වෙලාවේදී ඔබ හැසිරෙන විදිය. අම්මල ඔක්කොම මෙහෙමයි තමන්ගේ දරුවන්ට. මෙයම් මෙහෙම නෙවෙයි ඔක්කොම දරුවෝ ලෝකෙමයි තමන්ගේ දරුවෝ විදිහට බලන්නේ. අපි ඒක පොදු ස්ථානයක උදාහරණයක් ගත්තේ පන්සලේ. ගෙදර වැසිකිළියනේ අපි මේ කියන්නේ. ගෙදර රෙස්ට්‍රූම් එක ගැනනේ අපි මේ කතා කළේ. අපි මේ කතා කළේ පොදු ස්ථානික රෙස්ට්‍රූම් එකකට ගියාම ඔබ කොහොමද හැසිරෙන්නේ? ඔබ කොහොමද ඒකට රෙස්පොන්ඩ් කරන්නේ කියන එක. ගෙදරදී නම් අම්ම ඔක්කොම සුද්ධ කරා. තමන්ගේ දරුවෝ මොකක් කරත් උහලගෙන ඉන්නවා. හැබැයි පිට කෙනෙකුට එහෙම සමාවක් දෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ අපේ ගුණාංග දින වෙන හැටි. මේ මට්ටමට අපි එනවා කියලා කියන්නේ අපේ මනස උගත් දිනුයි. දැන් පොහොයක් වගේ දවසක උනත් ඔබ මෙතන ඇවිල්ලා තැඹර සිල් ගන්නවා. සමහර කෙනෙක් වත්ති පිටි වැඩ කර කර ඉන්න මේ වෙලාවෙම බණත් අහමි. සමහර කෙනෙක් කුස්සිය තේ ටික හදනවා කෑම ටික සූදානම් කරනවා බණත් අහමි. ඔබ මෙතන ඉඳගෙන හොඳට බණ අහනවා. සමාධි වැඩිපුර ප්‍රැක්ටිස් එක ගින්න අර කුස්සිය ඉන්න එකන. යා මේ බණත් අහමෙන් හිතේ තියමින් වාදන ටික හොදනවා තේ හදනවා පළතුරු කපනවා ඔක්කොම තියා කුස්සිය නම් කරනවා. කවුද වැඩිපුර ප්‍රැක්ටිස් එක ඉන්නේ? ඔව් කවුද ඉක්මනින් නිවන් යන්නේ? හරි ආයන්නේ. ඒ වගේම සිද්ධින් වුණා පිනතුන් බුදුජනහන්සේගේ කාලයේ සෝනා කියලා මෙහෙණියක් හිටියා වයස අවුරුදු 120යි. එයා හුඟා කාල ගිහිලා මහණුනේ. අනිත් ඊට වඩා වයසින් අඩු මෙහෙණියෝ ගාන බුදුරජාණන් වහන්සේගෙන බණ අහන්න. ගිහිල්ලා ඇවිල්ලා තමයි යාට බණ කියන්නේ. ඉතින් අර භික්ෂුණිය අවුරුදු 120 දී භික්ෂුණිය අනිත් ඇයට වතුරුණු කරමින් ඉන්නවා. අනිත් ඇය බණ අහන්න ගිහිපෝ ඇයට. අර බණ අහන්න ගිහිපෝ ඇයන කලින් මෙයා අභිඥා සහිත රහත් වෙලා මෙයා. පින්නතුනි අන්නේ වගේ සිද්ධීන් රාශියක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා අපි මේ දහම් කරුණෝ අපි ඉගෙන ගන්නව පුහුණු කරන වගේම විශේෂයෙන්ම අපේ දෛනික ජීවිතයට මේවා පින්නතුනි යන්නට ඕන. ඒ නිසා ප්‍රායෝගිකවම අපේ ජීවිත තුළින් මේවා ක්‍රියාත්මක වීම තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මය තියෙන්නේ පොයදාට පන්සලේ ධර්මශාලාවේ අනිත් වෙලාවට අපට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා එහෙම ගන්නෑ. ධර්මය කියන්නේ පින්නතුනි හුස්ම ගැනීමක් කියන දෙකම එකට සමාන වෙන්නට ඕන. එතකොට ආනාපාන සති කියන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ ධර්මය අබ්සෝබ් කිරීම. අපි ඉගෙනගත්තු ධර්මයේ ඊළඟ ප්‍රැක්ටිස් එක ආනාපාන සතියට එකතු කරන අවස්ථාව. අපේ සැබෑ මිත්‍රයා, අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් බවට අපි අපේ හුස්ම ටිකපත් කර ගැනීම තමයි ධර්මය කියලා කියන්නේ. පින්නතුනි ධර්මයේ පුහුණුවට අපි එනවාද කියලා බලන්නේ කොහොමද? අපි කරන අනිත් හැම දෙයකින්ම අපට සතුට ලැබෙන්නේ යම් කිසි දෙයක් කරලා ඉවර වුණාට පස්සේ. ධර්මයේ පුහුණුව කියන්නේ මොකද්ද? ඒ දේ කරන වෙලාවෙම සතුට තියෙන අපට. කල්ලා ඉවරල ගිහලා අපි සතුට වෙන්නේ නැහැ. ඒක කරන වෙලාවෙම තමයි සන්තෝෂය තියෙන අපි. සතුට තියෙන. ධර්මයේ හැරපිනොතින අනිත් අපි කරන ඔක්කොම දේවල් වල සතුට තියෙන කොහමද? අඩුවානේ දානයක් දුනත් බලන්න. දානෙ දෙනකන් එහෙ දුවනෝ මෙහෙ දුවනෝ ඔක්කොම දානි වුණාට පස්සේ අනේ දැන් තමයි හිතට සැනසීම කඩෙන පිංගක් කලිවරේ අනේ දැන් තමයි මට නිදහස් කියලා කියනෝනේ. පින්නොතින එහෙම වෙන්න බෑ. එහෙම වෙනව නම් අපේ සතුට තියෙන්නේ වර්තමානයේ නෙවෙයි අනාගතේ. අන්න එහෙම තමයි අය තමයි ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ හෙට එනවද? ඒ හෙට කවදාවත් මැරෙන කමෙන් නැ පින්නතුනි. දරුවෝ ටික සමහර අය කියන මං දරුවෝ ටික නිදහසට කාලේ කියන බණ භාවනා කරන්න බණ හන්නේ නොසිල් ගන්න එතකම් බෑ මට ඉතින් දරුවාගේ වැඩනේ. පින්නතුනි එහෙම නෑ දරුවෝ මව්කසේ ඉන්න කාලේ දරුවත් එක ප්‍රැක්ටිස් කරනවා. දරුවා කුඩා කාලේ උකුල තියාගෙන භාවනා කරනවා. දරුවා ඉස්කෝලේ යන කාලේ දරුවත් එක්කන් ඇවිල්ලා භාවනා කරනවා. හැමදාම එකට තමයි ප්‍රැක්ටිස් එක යන්නේ. එහෙම නැති කෙනා කොහොමද? දිගින් දිගටම ගිහිල්ලා දරුවෝ උගන්නලා විශ්වවිද්‍යාලයවල සතුරු විඳින්න බලනවා. ඊට පස්සේ දරුවා කොහෙද? ගෙදරත් නැහැ. ඊට පස්සේ මදර්ස් ඩේ දවසට, ෆාදර්ස් ඩේ දවසට මල්ලේ පුතරන් එනවා. එච්චරයි. ඊට පස්සේ අතීතයේ අර පින්තූර පොත් ටික බල බල අනේ පුතා පොඩි කාලේ හරි ලස්සනයි බොණීක තියන් හිටිය කාලේ අනේ ඉස්කෝලේ කාලේ දුව හරි ලස්සනයි කියලා ඔය පින්තූර ටික බල බල ඊට පස්සේ අනිත් කාලේ ඉන්නවා ගෙදර ඉන්න බලු පැටි එක එක පූස් පැටි එක එක තනියම ඉන්නවා. පින්නතුනි සැබෑ සතුට කියන්නේ ඒක නෙවෙයි. දරුවා ඉන්න හැම මොහොතේම හැම කාලෙම දරුවා ලොකු වෙන්නේ ධර්මයක් ප්‍රැක්ටිස් කරමින් දරුවත් එක්ක. දැන් මේ පින්නතුනි එහෙම නැන්නේ නේ දරුවත් එක්ක මනහන්නේ නම පුහුණු කරනවා දාන දෙන ඔක්කොම කරා අන්න ඒක තමයි වෙන්නට ඕන. අන්නේම කලා කියන්නේ එක පැත්තකින් අපි කුඩා කාලේ මිය ගියත් අපි හොඳ තැන ඉපදෙන්නේ අනිත් එක අපේ දිනෙන් දින ජීවිතයේ සතුට වැඩි වෙනවා. අන්නේ සතුට වැඩි වීමට හේතු වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා අපි සඳහන් කරපු විදිහට. එක පැත්තකින් මෛත්‍රී භාවනාව දිනු වෙනට ඕන. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන මෙන්න මේ ප්‍රැක්ටිස් එක දිනපතාම වැඩි කරගන්න. දිනකට තත්පරයේ හරි පොතක ලියලා හරි මේක කරන්න. අද මම විනාඩි 2ක් කළා. අද විනාඩි 4ක් කළා. අද විනාඩි 8යි. අද විනාඩි 10යි. අද විනාඩි 15යි. කොහොම ටිකෙන් ටික මේ ප්‍රමාණය වැඩි කරගන්න. කලක් යනකොට මොකද්ද වැඩි? කලක් යනකොට මොකද තමන්ට පේන්නේ? තමන්ගේ සතුට තමන්ගේ ළඟ තියෙන. දැන් වෙනද සතුට තිබෙ කොහොමද? වෙනද සතුට තිබුණේ දරුවෝ ඉගෙන ගත්තා නම් සන්තෝෂයි. ගෙදර පිරිවැඩ තිබුණොත් සන්තෝෂයි. හොඳට වැටුප් ලැබුණොත් සන්තෝෂයි. රැකියාව ඉහළට ගියොත් සතුටුයි. දැන් ඒවත් කරනව නොකරන්නේ නැහැ. නමුත් දැන් සතුට තියෙන්නේ තමන්ගේ ප්‍රැක්ටිස් එකත් එක්ක. තමන්ගේ ප්‍රයොරිටිය තියෙන්නේ තමන්ගේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකත් එක්ක. අන්නේ සතුට කියලා කියන්නේ මොකද්ද? ඒ සතුට තමන් විසින් පාලනය කරගන්න සතුටක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං හරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා. යම් කිසි දෙයක සතුට රඳා පවතින්නේ වෙනත් දෙයක් මත නම් ඒක දුකෙන් අවසන් වෙනවා. යම් කිසි දෙයක පාලනය සතුට තියෙන්නේ තමන්ගේ අධිපතිභාවය මත නම් අන්න ඒක සතුටෙන් අවසන් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න අද දවසේ ඔබේ සතුට රඳා පවතින්නේ මොකක් මතද කියලා. ඔබේ දරුවද, ඔබේ රැකියාවද, ඔබේ මිල මුදල්ද, වැඩදයක් තබා ඔබේ රූප සම්පත්තිය මතද ඔබේ සතුට තියෙන කියලා බලන්න. ඒ සතුට සතුටක් තමයි ටික කාලයක්. හැබැයි කාලයක් ඇද්දී ඒ සතුට වෙනස් වෙනවා. ඒ සතුට තමන්ට පාලනය කරන්න බැරි කාර්යයක් වෙනවා. වැඩි දෙයක් තමයි තමන්ගේ රූප සම්පන්නිය මත නම් තමන්ගේ සතුට තියෙන්නේ. තමන්ගේ සතුට එන්න එන්නම වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවනේ රූපෙට වෙන දේ දනවනේ ටිකෙන් ටිකනේ. ඔව්. තමන්ගේ සතුට තියෙන තමන් පාණ්ඩ ගන්න පුළුවන් දෙයක් මත නම් අන්නේ සතුට ටිකෙන් ටික වැඩි වෙනවා. ඒක වයසට යන කොටත් හැරමිටින් යන දවසටත් තමන්ගේ සතුට වැඩි වෙනවා. අන්නේ සඳහා බුදුහාමර දේශනා කළා අත්ති භික්කවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා. මෙලව ඉපදිච්ච කෙනෙක් තමන්ට පුහුණු කරන්න පුළුවන් භාවිත කරන්න පුළුවන් දේවල් වලින් උතුම්ම දේ මොකක්ද කියලා. සමතෝච විපස්සනාච සමතිය සහ විපස්සනා කියන කාරණා දෙක. එකක් සමත භාවනාවක්. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මෙන්න වගේ භාවනා පුහුණු කරන්නේ. අනිත් පැත්තෙන් විපස්සනා පැත්ත. අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කිරීම. එතකොට අපි බලමු මෙන්න මේකෙන් කොහොමද සතුට එන්නේ කියලා. විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් අපි පාදක කරගත්තේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනා තමයි බුදුදහමෙහි වැඩිපුරම වර්ණනා කරපු භාවනා ක්‍රමය. අනිත් එක මේ භාවනා කමටහන අපි ළඟමයි තියෙන්නේ. බාහිරින් කමටහන් හොයාගෙන යන්න ඕනේ නැහැ. අපි ඉපදෙනකොට මම කමටහනක් දුන්න අපට. අර අපි ඉපදෙනකොටම ඇඬුවේ මුලින්ම. ඒ අඬන වෙලාව තමයි අම්ම ජීවිතයේ සතුටම වෙච්ච අවස්ථාව. එදා අපි අඬන පරක් වුණා නම් අම්මා හරි බයෙන් ඉන්නේ නේ. මොකද මේ පරක්ව කියලා නේ. අම්මා අපේ ජීවිතයේ අප අඬනව දකින්න කැමති පළමු සහ එකම අවස්ථාව මේක. ආයි ජීවිතේ කිසි දවසක අපේ අම්මා කැමති නෑ අපි අඬනව දකින්න. අම්මා හැමදාම බලාපොරොත්තු වෙන්නේ අපි සතුටෙන් ඉන්නව දකින්න. අන්නේ සතුටෙන් ඉන්නව දකින්න කැමති නිසා තමයි අපි කුඩා කාලේ අපේ අද්දෙක් එකතු කළා බුදු පිළිමයක් දැක්කාම පුතේ බුදු සාදු කියන්නේ කියලා වැඳෙව්වේ ඒකට. බුද්ධ ධම සංඝ කියන තෙරුවන් අපට ලබා දුන්නේ මෙන්න මේකට. අන්න එහෙම සලකපු අපේ අම්මාට කරන ලොකුම ප්‍රතිපකාරය මොකද්ද? අපි සතුටෙන් ඉන්න එක. ඒ අපි සතුටෙන් ඉන්න තියෙන ටෙක්නික් එක මොකද්ද? ඒ අම්මම අපට දීපු හුස්ම ටික භාවනා කමටහන විදිහට පාවිච්චි කරන එක. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති. සාභාවික හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දන්නවා. නාසිකාග්ගේ වාමක නිමිත්ත ඒවා කිය විදිහට මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නවා. ප්‍රසන්න මොමන්ට් එකේ ඉන්න විදිහ. By practicing breathing meditation, mindful breathing, we trained our mind to live in the present moment with mindfulness. This is the highest technique given by the Buddha. When we practice breathing meditation, our concentration and insight meditation gradually increase, develop. එතකොට මෙන්න මේ කමටහන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි කරනවා නම් අපේ ජීවිතයේ සියලුම ධර්මතා ටික, ගුණාංග ටික, හෝල් සම් මෙන්ටල් ෆෝමේෂන්ස් ටික දිනු වෙනවා. සෝමන කයිසික, කුසල කයිසික දිනු වෙනවා. අපේ හිතේ ස්වභාවය තමයි නිතරම එක අතීත අරමුණකට යනවා, නැත්නම් අනාගතයට යනවා. අන්නේ යන හිත අපේ ආස්වාස ප්‍රස්වාසයත් එක්ක අපි තියන් ඉන්නකොටම අපේ හිතේ කලබල ගැටි ටිකින් ටික අඩු වෙනවා. අපි වර්තමාන ජීවත් වෙනවා. ඇතුළ වෙනකොට ඇතුළ වෙන බව, පිට වෙනකොට පිට වෙන බව, හිත ටිකෙන් ටික තැම්පත් වෙනකොට අර අතීතය අහපු දැකපු දේවල් ටිකෙන් ටික බැහැරට යනවා. අනාගතේ කරන්න තියෙන දේවල්, සිදුවෙන්න ඕන දේවල්, බය වෙන දේවල් කියන ඒවා ටිකෙන් ටික පැත්තකට යනවා. දැන් තමන් මේ මොහොතේ හොඳට සතුටින් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අතීත අනාගත දෙක විතර නෙමෙයි පිනතුනේ. මේ මොහොතේ ශරීරයට ලොකු රෝගයක් තියෙනවා නම් ඒකත් හිතට එන්නේ නැහැ. දැන් හිත සමාධියවත් වීමට යන්නේ. ඒ වගේම වයසට ගිහිලා නම් හුඟා දුර්වල නම් ඒක දැනෙන්නෙත් නැහැ ඊට පස්සේ. දැන් මේ වයසේනේ කොහොමද? හිතන්නේ නැහැ මම අවුරුදු 10කට කලින් කොච්චර ලස්සනද නේ? අවුරුදු 25කට කලින් කොච්චර ලස්සනද? ඔකනේ හිතෙන්නේ ඉස්සර කොණ්ඩේ කොච්චර ලස්සනද? එහෙම හිතනවනේ නේ. නමුත් පින්නතුනි වර්තමාන මොහොතේට හිතාපු ගමම්ම මේ කම්පැහැ කිරීම අඩු වෙනෝ ටිකෙන් ටික. ඔහුගේ උපරිම සතුට තියෙන වර්තමාන මොහොතේ ඔහු මේ ටිකෙන් ටික භෞතික ශරීරය ඉක්මවල යනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. දීගං වා පස සන්තෝ දීගං පස සාමිති පජානාති. හුස්ම ඇතුළු වෙන පිටවීම ගැන ස්වාභාවික සිදුවීම බලනකොට තමන් ගන්න හුස්ම දීර්ඝ හුස්මක් නම් ඒක හොඳට පේනවා තමන්ට. කෙටි හුස්මක් නම් ඒකත් පේනවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති. රස්සං වා පස සන්තෝ රස්සං පස සාමිති පජානාති. එන්න එනම හිත තැම්පත් වෙලා යනවා. කයත් හුඟා සැහැල් වෙලා යනවා පින්නතුනි. සබ්බකාය පරිසංවේදී අස්සසි සාමිති සිකති පස්සසි සාමිති සිකති. මේ ආස්වාස ප්‍රස්වාස සමස්ත කය ගැන හොඳට සිහි පිහිටනවා. හැබැයි තාමත් හිත හොඳට මෙතන තියාගෙන ඉන්නේ. හුස්මත් එක බඩට පපුවට පෙනහළුවට හුස්ම යන්නේ නැහැ, සිහි යන්නේ නැහැ. හුස්ම ටික ඇතුළට යනවා. තමන්ගේ සිහිය මුරකාරයෙක් වගේ මෙතන තියන් ඉන්නේ. හොඳට බලාගෙන ඉන්නේ. පස්සම් බයං කාය සංඛාරම් අසසි සාමිති සිකති පසසි සාමිති සිකති. මේ හුස්ම ටිකෙන් ටික සහැල්ලුවට පත් වෙන ආකාරය තමන්ට පේනවා. මේක තමයි සමතේ කියලා කියන්නේ. මේ ආස්වාස ප්‍රස්වාසයෙන් එන අප සතිමත් බව වැඩුවත් අපි තාමත් ඉන්නේ සමුති සත්‍ය තුල. අපි තාම ප්‍රඥාවට ආව වෙන්නේ නැහැ. ඇයි? අපි රූපය තුල ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ. අපි රූපය තුල යැපිලා තාම ඉන්නේ. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය. ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ ආහාරයෙන්. ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ. මෙන්න මේක තේ තැනැත්තා අරහිත සමාධියවත් වුණාට පස්සේ බලනවා. මුලින් සතිපට්ඨානීන වර්තමානයේ තුල ඉඳගෙන හිත සමාධිමත් වෙන්න වෙන්න මෙන්න මේ රූපේ නිර්මාණය වෙච්ච දේ ගැන අපි නෝනින් බලනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. මේක හට ගැනීම බලනවා, නිරුද්ධ වීම බලනවා. දැන් මේ සතිපට්ඨාන භාවනාව විදර්ශනා වඩන අවස්ථාව. එහෙම හිත තැම්පත් වෙනවත් එක්කම මෙන්න මේ ශරීරය මත යැපිලා තිමිච්ච, ඩිපෙන්ඩ් වෙලා තිමිච්ච මෙන්න මේ තමන්ගේ දැක්ම ටිකෙන් ටික අඩු වෙලා භෞතික ශරීරයෙන් හිත මිදෙනවා. ඊට පස්සේ තමා ප්‍රඥාව තුල ඉන්නේ. ඔහුට අර තමාසා දැනගත්තු අනිත්‍යතාවයේ පරිසම්පාදයේ ටිකෙන් ටික ඔහුට නුවණට පේනවා. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති. ඉමස්ස උපාදාය දං උපඤ්ඤති, ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති. මෙන්න මේත් එක්ක න රූපං අතතෝ සමනපස්සති, න රූපවන්තං වාත්තානම්. අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානම්. රූපය ආත්ම කොට ගන්නෙ නෑ. ආත්මය රූපයක් තියෙ කියලා ගන්නෑ. ආත්මය තුල රූපය බැසගෙන තියෙ කියලා ගන්නෑ. රූපය තුල ආත්මය බැසගෙන තියෙ කියලා ගන්නෙ නෑ. මේ සංඛාය දිට අදාළ කරුණ ටිකෙන් ටික සමාගි සිතෙන් දුර වෙලා යනවා. මෙහි මෙන ගමන් තවත් තමන් ආනාපාන සතියත් එක්කම ඉන්නවා. පින්නතුනි කාලය ගියාට පස්සේ මේක තමයි තමන්ගේ හොබි එක, තමන්ගේ විනෝදාංශය බවට පත් වෙන්නේ. අද අපේ හොබි එක තියෙන මොකද්ද? ඈත දේවල් බලන්න, ඈත පුදුලිය වහන්න, ඈත ඉන්න ඇත් එක්ක කතා බහ කරන්න, ඈත වෙන සිදුවීම් බලන්න තමයි අද අපි ආස කරන්නේ නේද? පොඩි කාලේ නම් අපි මුද්දරෙකුතු කරනවා, එක එක ඒවා කරනවා නේද අපේ විනෝදාංශ වලටනේ. දැන් අපි පින්නතුනි අපේ විනෝදාංශය මෙන්න මෙතනම තියෙනවා. හුස්ම ගැනීම පිට කිරීම තමයි තමන්ගේ දැන් විනෝදාංශය. කලින් නිකරුණේ හුස්ම ඇතුළ වෙන පිට වෙල ගියපු එකට දැන් අපි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරනවා. මෙන්න අපි මෙතෙක් කල නැත දුර බැහැර සල්ලි හොයා සල්ලි වේදම් කරගෙන කාලය වැය කරලා මහන්සියෙන් ගියපු සතුට ලබන්න ඈත තැන්වල ගිහිපු තැන් ගමන් ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ගේ ගෙදරම තමයි සතුට තියෙන්නේ මේ ආනාපානසතියත් එක්ක. තමන්ගේ ගෙදරම ගහක් යට භාවනාසනයක් හදාගන්නවා. තමන්ගේ ගෙදරම පැසෙජ් එකේ දැන් සක්මන් කරනවා. තමන්ගේ ගෙදර වාත්තේ තියෙන හේවන තින ගහක් යට ලස්සන භවනාසනයක් හදාගන්න තමන්. ඔබ ගෙදර ගාන එකට කොච්චර වියදම් කරනවද නේ? ඒ වියදම් කරන එකේ ප්‍රයෝජන ගන්නවද? නෑ නේ නේ. අඩු ගානේ ගහේ තියෙන මල් ගස් ටිකවත් බලනවද නේ? වාත්තේ තියෙන මල් ගස් ටිකවත් බලන්න අපට විවේකයක් නෑ නේ. පින්නතුනේ ඒ ගෙදර ලස්සනම තැන තමන්ගේ භාවනා කුටියක් හදාගන්න, භාවනාසනයක් හදාගන්න. ගෙදර හැම කාමරයකම භාවනා කරන්න පුළුවන් ස්ථානයක් තියාගන්න තමයි. තමන්ගේ ගෙදරට උපරිම වටිනාකම ලබා දෙන්න. ගෙදර කෑම බීම කාලා යාළුවන් සංග්‍රහ කරලා අවුරුදු 100ක් හිටියත් ගෙදරට වටිනාකමක් වැඩි වෙන්නේ නැහැ. ගෙදරට වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? ඒ ගෙදරින්නම් දන් දෙන්න ඕන, ඒ ගෙදරින්නම් සීල සමාදන් වෙන්න ඕන, ඒ ගෙදරින්නම් සමත භාවනා කරන්න ඕන, ඒ ගෙදරින්දගෙන විපස්සනා භාවනා කරන්නට ඕන. තමන් විතරක් නෙවෙයි, තමන්ගේ දරුවොත් එක්ක, තමන්ගේ අම්මා තාත්තා නම් ඒ කට්ටියත් එක්කම තමන්ගේ වටිනා ගෙදරින් තමන් ප්‍රයෝජන ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් එක්තරා බ්‍රාහ්මණයෙක් ප්‍රශ්නයක් අහනවා. ලස්සන ප්‍රශ්නයක්. ඔහු අහන්නේ මොකද්ද? මේ ලෝකේ ලස්සනම තැන් වනාන්තර තියෙන තැන්ද, දියහැලි තියෙන තැන්ද, චෛත්‍යස්ථාන තියෙන තැන්ද, ආරාම තියෙන ස්ථානද ලස්සන කියලා ඇහුවා. දැන් අපි හොඳ ගාඩන් එකක් නම් ලස්සනයි කියලා කියනෝනේ නේ. වා පටිනකම ලස්සන දියලක් වගේ තියනන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ කිසිම දෙයක් නෙවෙයි ලස්සන. කොතනද ලස්සන? යත්ත අරහන්තෝ විහරන්ති තම්බෝමි රාමණේයකං. යම් කිසි තැනක රහතන් වහන්සේලා වාසය කරනවාද, ව්‍යාදී enlightenment persons are living, that is the place where which is very beautiful, very valuable. හිත දියුණු කරන කෙනෙක් ඉන්නවනම්, මාර්ගඵලලාභී කෙනෙක් ඉන්නවනම්, රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම්, භාවනා කරන කෙනෙක් ඉන්නවනම්, අන්න ඒ භූමිය තමයි ලස්සන කියලා. බාහිර කොයිතරම් natural පරිසරයෙන් හැදුවත්, කොයිතරම් decoration දැම්මත්, කොයිතරම් lights දැම්මත් තැනක් ලස්සන වෙන්නේ. ලස්සන වෙන්නේ කොහොමද? එතනින්නම් භාවනා කරන්නට ඕන. එතනින්නම් හිත වඩන්නට ඕන. එතනින්නම් සමත විදර්ශනා වඩන්නට ඕන. අන්න ඒක තමයි ලස්සන ස්ථානේ පිනතුනේ. ස්ථානේ ලස්සන වෙන විතරක් නෙවෙයි, අන්න ඒ කටයුත්ත කරන කෙනා ඇඳුමක් ඇඳන් ඒක කරනවා නම් ඒ ඇඳුමේ වටිනාකම වැඩි වෙනවා. ඒ ඇඳුම ඇඳගෙන අපිට කොච්චර කාලයක් ගත වුණත් ඒ ඇඳුමේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒ ඇඳුම එපා වෙන්නේ අපට. දැන් නම් ඇඳුම දාගත්තකම මං හොඳයි, හවස වෙනකොට ගාලවල ඉතින් හොදන්න ඕනනේ, දාඩිය ගන්න දෙනකොටනේ. පින්නතනේ භාවනා කරන කෙනාගේ, කුසල කරන කෙනාගේ ඇඳුම කොච්චර කිලුට වුණත්, කොච්චර සුවඳ අඩු වුණත්, ඔව් ඒකේ වටිනකම අඩු වෙන්නේ නැහැ. ඒකේ වටිනකම වැඩි. Tamanṭama tamange ænduma gana hitana kota ane man me ænduma ændagena man ada pæ dekak bhavana kala. Ada man pæ 4ak meditation practice kala me ænduma ændagena tamange ænduma kilutuna kiyala tamanṭa duga kada ganawada? Næ. Tamange ænduma almariye tibbata wada watinawa ara ænduma daadiya gandawa. තමන් දාගෙන හිටිය මේස් දෙක, තමන් පාවිච්චි කරපු සෙරෙප්පු දෙක, තමන් වාඩි වෙලා හිටිය ආසනයත් එදාට වටිනවා. ඒ ආසන වලට ඇතැම්මිට දෙවිවරු බ්‍රහ්මවේල වඳිනවත් ඇති. අනේ මේ සත්පුරුෂ කෙනා භාවනා කරපු ආසනය කියලා. ඒ නිසා අපි මේ දහමේ ප්‍රැක්ටිස් එකේ ඉන්නවා කියන්නේ පින්නතුනි, ඒකේ වටිනාකම අපේ ජීවිතයට ලැබෙනවා. අපේ ජීවිතේ විතරක් නෙවෙයි, අපි පාවිච්චි කරන බඩමුට්ටු වලටත් මේ වටිනාකම ලැබෙනවා. ඒතර අපි මුලින් සඳහන් කළේ මෙන්න මේ ආනාපාන සතිය මුල් පියවර ටික. ඊට පස්සේ තවත් අපි ටිකෙන් ටික ආනාපාන සතියත් එක්කම ඉන්න බලනවා. ඇයි අපට මේක ඉන්න ඉන්න සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙන්න තව තවත් ප්‍රැක්ටිස් කරනවා. ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනකොට ආයි ප්‍රැක්ටිස් කරනවා. මේ දෙක දෙපැත්තට යනවා. Practice and happiness are interrelated. When we practice Dhamma, we purify our mind. The more we purify our mind, the more we are happier. ධර්මයේ පුහුණුවෙන් ලබන සතුට පිනතුනි, පස්සේ ලබන සතුටක් නෙවෙයි, මේ මොහොතේම ලබන සතුටක් බවට පත් වෙනවා. තවදුරටත් අපි හොඳට සිහියෙන් භාවනා කරනවා. සෝ සතෝ වාස සති, සතෝ පස්ස සති. ඊට පස්සේ වේදන පස්සනා ප්‍රකට වෙනවා. පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බය චිත්ත සංඛාරම්. ප්‍රීතිය, සැපය, තමන්ගේ සංඥා චේතනා ගැන දැනුම, ස්පර්ශ වේදනා ගැන දැනුමත් එක්කම තමන් හොඳට භාවනා කරනවා. ආරම්භයේ පටන්ම පින්නතුනි ආනාපාන සතිය වඩනකොට අපේ සතුට වැඩි වෙනවා. අපට වෙනද පුද්ගල මතක් වෙනවා. මතක් වුණා මේ පුද්ගලෙක අඩුපාඩුකම් මතක් වෙන්නේ. දැන් අපි මේ භාවනාවත් එක්ක ඉන්නකොට කොහමද? අපට ඒ වගේ පුද්ගල මතක් වෙනවද? දැන් අපට ඒක ටිකින් ටික අඩු වෙනවා. අපට මතක් වෙන්නේ අනේ මට මේ භාවනාව ඉගැන්වුවේ ස්වාමීන් වහන්සේලා. මට රහතන වහන්සේලගෙන් මේක ලැබුණේ. බුදුරජාණන් වහන්සේ මේක අපට ඉගැන්වුවේ. තමන්ට ඉන්නේ බුදු දම සංගය මතක් වෙන්නේ. එතකොට ඒත් එක්කම තමන්ගේ ආධ්‍යාත්මික මිතුරන් සමගම තමන් ඉදිරියට යනවා. ආනාපාන සතියත් එක්ක ඉන්නේ නැමේ වේදනාව ප්‍රකට වෙනවා. ඒ වේදනාවේ සතුට වේදනාවත් එක්ක ඉන්නකොට ඒ සතුට උනත් තමන් දනවා මේක දිගට පුළුවන් තියෙන දෙයක් නෙවෙයි, මේක අනිත්‍ය දෙයක්. පස්ස සමුදය වේදනා සමුදයෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. මේ වේදනා හටගත් ස්පර්ශයෙන් ස්පර්ශ නිරෝධයෙන් මේකත් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඒ සැප වේදනාවත් උව ඇලෙන්නේ නැහැ. වේදනාව තුලවත් ඔහු හිත බැසගන්නේ නැහැ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා, ගාන සම්පස්සජා, දිව්වා සම්පස්සජා, මනෝ සම්පස්සජා ආදී වශයෙන් ඇතිවන සියලු වේදනාවන් උ දන්නවා. ඒක සැප වේදනාවක් වුණත්, ඒක දුක් වේදනාවක් වුණත්, ඒක උපේක්ෂා සාගත වේදනාවක් වුණත්, ඒක හේතු ඇති කලින් හටගෙන ස්පර්ශෙන් හටගෙන ස්පර්ශෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඔහු දැන් වර්තමානයේ ඉන්න කාලයේ ටිකෙන් ටික වැඩි කරගන්නවා. මේත් එක තවදුරටත් ආනාපාන සතිය ඉදිරියට යනවා. චිත්ත පරිසංවේදී යසසි සාමිති චෙක්කති, චිත්ත පරිසංවේදී පසසි සාමිති චෙක්කති, අබේපමෝදයන් සමාදහං විමෝචයන්. ඔන්න තමන්ගේ හිත හොඳක් මලක් වගේ පිපිලෙනෝ දැන්. මලක් විකසිත වෙන වගේ තමන්ගේ හිතේ මේ කුසල කැසිකත් එක්කම තමන්ගේ හිතේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. වෙනද අපි නොයෙක් දේවල් හිත කලකිරීමටපත් වෙන, හිතට අකුසල විතරක් එන දේවල් තමයි හිතේ හිටියේ. දැන් මේ ආනාපාන සතියත් එක්ක ඉන්නේ. මේ ඉන්න හැම මොහොතෙම ඔබ හොඳට මතක තියාගන්න, ඔබේ අම්මා කොයි ලෝකෙ හිටියත්, ජීවත් වුණත්, මිය ගිහිලා හිටියත්, මේක තමයි අම්මට කරන ලොකු පුණ්‍ය අනුමෝදනාව. වාර්ෂිකව හාමුදුරුවෝ 25 නමක් ගෙදරට වඩම්මල දාන දුන්නට වඩා අම්මා වෙනුවෙන් මේ කරන තින්කමේ ආනිසංසය වැඩි. අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ දන් දීලා ඥාතින තින් අනුමෝදන් කරන්න ඕන කියලා නේද? සීල රැකලා තින් අනුමෝදන් කරන්න පුළුවන්. භාවනා කළා තින් අනුමෝදන් කරන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා පැහැදිලිව. කෑම බීම දන් දීලා තින් අනුමෝදන් කරන්නේ කාටද බොහෝ විට? මිය ගිහුව වැඩ තමයි තිබින් අනුමෝදන් කරන්නේ. බොහෝ විට මනුස්ස ලෝකෙන් පල්ලෙහා ඉන්න ඇයට මොකද ඒත් නිතරම ඕනේ ආහාර පාන ඇඳුම් ටික ඕනේ. මෙයට ආහාර දෙනකොටම අම්මලට තාත්තලට පල්ලෙහා හිටියොත් ආහාර පාන ලැබෙනවා. සීල භාවනා දෙකෙන් පින් අනුමෝදන් කරන්නේ කාටද? ඉහළින් ඉන්න ඇයට, උඩින් ඉන්න ඇයට. ඒහේ අපි මේක කරනකොට බලාගෙන ඉන්න අපි දිහා. අනේ මගේ දුව, අනේ මගේ පුතා දැන් හොඳට භාවනා පුහුණු කරනවා. අනේ සාදු සාදු කියලා බලාගෙන ළඟට එන්න පුළුවන් ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නේ. ඒ නිසා පින්නතුනි ඇත්තටම අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න කැමති නම් අනුමෝදන් කරන එක කියන්නේ මොකද්ද? අනුමෝදන් කියන්නේ රිජොයිස් කියන එක. අපි අපේ මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට සතුටු වෙන්න අපි බෑග්ග්‍රවුන්ඩ් එක එන්වයරන්මන්ට් එක හදලා දෙනවා. අර හිස්ව තියෙන වාජනයක් පිරල යන වගේ දාන එකක් නෙවෙයි මේක. අනුමෝදනා කියන එක එහෙම කරන්න බෑ. අනුමෝදනා කියලා කියන්නේ අපි කරන දේ අනුව ඒ අයට සතුටු වෙන්න අපි අවස්ථාව ලබා දීමේ කරන්නේ. ඒ අය ඔන්ලයින් ඉන්න ඕන කොයි වෙලේ. අපි බොහෝ විට පින් අනුමෝදන් කරන එකට කියන්නේ ට්‍රාන්ස්ෆර් කියලා නේද? ට්‍රාන්ස්ෆර් කරනවා කියන එකට සල්ලි දාන වගේ වැඩක්. ගිනොම් හිමියා නොදැන හිටියත් අකමැති වුණත් බැංකු වෙනුවට සල්ලි දාන්න පුළුවන්. යා නිදියගෙන හිටියත් සල්ලි දාන්න පුළුවන් බැංකු වෙනුවට. පින් අනුමෝදන් කිරීම පුළුවන් එහෙම කරන්න. එහෙම බෑ. එයා අවදියෙන් කැමැත්තෙන් සතුටෙන් ඉන්නවා. යා දැනගෙන හිටියත් බෑ. යා මට පින් අනුමෝදන් වෙන්න ඕනේ නැහැ කියලා හිටියොත් යාට පින් අනුමෝදන් වෙන්න බෑ. ඒකට කියන්නේ රිජොයිස් කියලා. අනුව සතුටු වීම, අනුමෝදනා, අපි කරන දේ අනුව සතුටු වීම. එතකොට බලන්න පිනතුනි මේ ටිකෙන් ටික අපි ආනාපාන සතිය වඩනවා. ඒ වඩන හැම මොහොතකම ඔබ හොඳට මතක තියාගන්න මේ මම මගේ අම්මට පින් අනුමෝදන් කරනවා. ඒ වෙලාවෙම අනුමෝදන් කරන්නත් පුළුවන්. නමුත් අපි මේක එක්සැම්පල් එකක් විදිහට මේ කියන්නේ භාවනා කළ ඉවරලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඉවර කළ කෙනෙක් විතරක් නෙවෙයි ඇත්තෙන්ම. අපි මේ හිත වඩනකොට අපේ මියගේ අම්මල තාත්තල ඉහළ තැන්වල ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒ අය ඒ මොහොතේම පින් අනුමෝදන් වෙනවා. අපි පින් අනුමෝදන් නොකර අපිට වාක්‍ය කියන්න ඕනේ නැහැ. ඒගොල්ලන් බලාගෙන සතුට වෙනවා. දැන් අපි අද කරන උදව් අනුමෝදන් වෙන මේ ආත්මභාවය අමතක බොහෝ විට. නමුත් විශේෂයෙන් සිල් රකින්නකොට භාවනා කරනකොට පින් අනුමෝදන් වෙන්නේ මේ ආත්මභාවය අමතක විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීත අම්මල තාත්තල එක පොළොමේ ඉඳගෙන සතුට වෙනවා පින් අනුමෝදන් වෙන. ඒ අපි ගාතාව කියලා නෙවෙයි. ඉතින් මේ ඥාතීනම් හොදු කෙන ගාතා කියන්න ඕනේ. නොකියුවත් ඒ අය මේ දිහා බලලා අනේ මගේ දරුවා මේට ඇතැමිට ආත්මභාව 500ට කලින් මේ ළමයෙක් ඇතැමිට දුවේ පුතේ මේ භාවනා කරන මේ පැවිදි වෙලා ඉන්නවා. සතුටු වෙනවය. ඒ නිසා අපි භාවනා කිරීමත් එක්ක මේක පින් අනුමෝදන් කිරීමක්ම වෙනවා කියලා හිතන්න. ඒ නිසා විශේෂයෙන් ආනාපාන සතිය කරන හැම වෙලාවෙම හිතන්න මගෙට මට ජීවිතය දීපු මගේ අම්මට තාත්තට මම මේ පින් අනුමෝදන් වෙන වැඩක් කරන්න කියලා. නමුත් තමන් වැඩිපුර අවධානය යොමු කරන්නේ තමන්ගේ ආස්වාස ප්‍රසවාසයට. තවදුරටත් ඔහු ආස්වාස ප්‍රසවාසයත් එකයි ඉන්නේ. අනිච්ඡානුපස්සී විහෙරති ආස සිස්සාමිති සික්කති. අනිච්ඡානුපස්සී විහෙරති පස සිස්සාමිති සික්කති. විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී. දැන් සම්පූර්ණ ආනාපාන සතියේ කොහොමද ඉන්නේ? මේ රූපාදී ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය බලමින් ඉන්නේ. හැම මොහොතම ජීවිතයක් කියන්නේ අපි මලක් දැක්ක කියලා කියන්නේ, පහනක් බැලුවා කියලා කියන්නේ, හඬක් ඇහුවා කියලා කියන්නේ, ගඳ සුවඳක් ආවා කියලා කියන්නේ, පහසක් ලැබුවා කියන්නේ, කුමන හොදයක් මතක් වුණා කියන්නේ මේ මොකද්ද? ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ තමයි මේ හැම මලක් පිටුපස්සෙම තියෙන්නේ. මේ හැම පහනක් පිටුපස්සෙම තියෙන්නේ. මේ ඔබට හැෙන හැම වචනයක් පාසාම පිටුපස්සෙ තියෙන්නේ මේ රූප ආදී ස්කන්ධ පංචකය. හැමෙක පේන්නේ නැහැ. ඒක පෙන්වලා දෙන්නේ කවුද? ඒක පෙන්වලා දෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. අපට පේන්නේ මේ ඉස්සරහට තියෙන ටිකයි පේන්නේ. නමුත් මේකේ පිටපස්සේ ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අපි කෑම ටිකක් කාලා රස දැනෙනකොට අපට පේන්නේ පිඟානේ තියෙන කෑම ටික. අපි කෑමක් කනකොට රස දැනෙනකොටම අපට මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකනේ. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ රස දැනෙන මේ කටියේ තියෙන අර කැලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටිකේ රස තමයි දැන් මේ එන්නේ. එතකොට මේකත් හරියට දැක්කොතින් මේ කෑමට අපට ආසාව කඩගන්නවද? ඔව් කෑමේ රස විඳින්න පුළුවන්. කෑම ටිකේ රස විඳින්න. නමුත් Taman දන්නව මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම නෙවෙයි. මේ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටිකයි කියලා දන්නවා. ඒ දැනුමත් එක්කම Tamanට කටේ තියෙන කෑමට ආසාව කඩගන්න. පිඟානේ තියෙන කෑම ටික ලස්සනයි, සුවඳයි, සීතල හොරස්නේ ඔක්කොම තියෙනවා. නමුත් පිඟානේ තියෙන කෑම රහද? පිඟානේ තියෙන කෑම රහද? ඔව් පිඟානේ තියෙන කෑම රහද කියලා බලන්න. ඒ ටික බ්ලෙන්ඩ් කරලා බටේකේ මේ හැටියට දාලා බලන්න රහද කියලා. මන්දට බලා ගන්න පුළුවන් කොච්චර රහද කියලා. මේ හැටියට දාන්න ඕනේ, මේ හැරින් දාන්න බලන්න බටයක් දාන්න. රහද කියලා බලන්න. රහදින කොහෙදද? දිවේදී තමයි රහ තියෙන්නේ. පින්නතුනේ පිඟානේ තියෙන කෑම රහ නැහැ. හැබැයි පිඟානේ තියෙන කෑම ඇහැට ලස්සනයි. නාසියට හොඳ සුවඳයි. පපඩම් වගේ සද්ද ඇහෙනවා. කනටත් හොඳයි. නමුත් ඒක දිවට රහ නැහැ. දිවට රස දැනෙන්නේ නිකන් නෙවෙයි. කෙලත් එක මිශ්‍ර වෙලා දත් වලින් හැපිලාවට පස්සේ තමයි රස යන්නේ. වගේ මේක උදාහරණයක්. අන්නේ වගේ තමයි මේ හැම භෞතික දෙයක් මතම, හැම වේදනාවක් මතම, හැම හිතක් පාසාම, හැම සිතුවිල්ලක් පාසාම තියෙන මොකද්ද? මේ රූපාදී ස්කන්ධ පංචකයේ එකතුවක් විතරක් නෙවෙයි. ඒ රූපාදී ස්කන්ධ පංචකයේ වැයවීමේ ප්‍රතිඵලයක් විදියටයි මේ බඩුවක් විදියට අපට පේන්නේ. එතකොට අර පහේ එකතුව හටගත්තු විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධුණාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේක පේන්නේ. මෙන්න මේක දන්නවත් එක්කම අපි දන්නව පසුතලයේ තියෙන මේ ස්කන්ධ පංචකය කියලා දන්නකොටම අපි දන්නව මේ වෙලාවේ හැට දකින රූපයේ තීරු ගන්න වෙලාවේදී අර මුලින් විපාක මට්ටමේ ස්කන්ධ ටික ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංකේතන කියන මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා කියලා Taman දකිනවා. දකින විතරක් නෙවෙයි මේ මොහොතේ තමා කොමන දෙයක් තේරුම් ගත්තත් ඒ තේරුම් ගන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උප්පාජිති මනෝ විඥාන කියන අවස්ථාව. පින්නතුනේ සතිය එන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන් තමයි සැබෑ සතිපට්ඨානය කියලා කියන්නේ. මේක තේරෙනවත් එක්කම බාහිර රූපයෙන් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන් දෙනුත් නිදහස් වෙනවා. මේකටයි කියන්නේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඤංච එත්තේ සා චිත්තේ ජටං කියන්නේ මේක. සීලේ පදිට්ඨාන රෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයම්. අර ජටා සූත්‍ර දෙවිය ඇහුවේ අන්තෝ ජටා බහි ජටා කියලා. ඇතුළත සහ පිටත ගැටළු වලින් ප්‍රශ්න වලින් නිදහස් වෙන තියෙන එකම මාවත සීලේ පිහිටලා මෙන්න මේ සමතේ වඩමින් මේ හට ගැනීම නිරෝධයේ සංඛ්‍යාත වූ විදර්ශනා වැඩි සතිපට්ඨාන වැඩි පින්නතුනේ වර්තමානයේ තුල හිත තියාගෙන තමන්ට ඕන වෙලාවක ඕනම දෙයක් මතක් වෙන රූපයකුත් එක්ක. රූපයක් එක මතක් වුණොත් මොකද වෙන්නේ? ඒ රූපයට සමාන්තර ලෝකයකට යන්නට අපි භවය සකස් කරගෙන ඉන්නේ. මනස ලෝකෙ මට්ටමේ රූපයක් නම් ඒ මට්ටමට යන්න අපි හිත හදාගෙන ඉන්නේ. දිව්‍ය ලෝකෙ මට්ටමේ නම් ඒ මට්ටමට හිත හදාගෙන ඉන්නේ. බ්‍රහ්ම ලෝකෙ මට්ටම නම් ඒ වගේ. ඒ මට්ටමට අපි මෙතනින් බහිනවත් එක්කම ඊළඟ තැනට පය තියාගෙන බලාගෙන ඉන්නේ. එතකොට අන්න එවැනි ලෝකෙට ඒ ලෝකේ ස්වභාවය තමයි අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං කියන මෙන්න මේ භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණං කියන මෙන්න මේ ලෝක පැවැත්ම. මෙන්න මේ ලෝක පැවැත්ම සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරවීම තමයි අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. මේක තමයි පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනු කියන්නේ. මේක තමයි උඩුගම් බලන දහම. මේක තමයි ඊටාම සියුම් දහම. කුමක් මතක් වුණත් Taman දැක්ස වෙන්න මේ රූපේ නිරෝධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥාන කියන අවස්ථාවෙනුයි දැන් මේක තේරුම් ගන්න කියලා දකින්න. ඒ දැකීමත් එක්කම බාහිර දුක නිදහසන විතරක් නෙවෙයි පින්නතුනි, ඊටාම විශේෂ ප්‍රතිඵලයක්. ඒ මොකද්ද? ඒ තමයි අපටික්කෝලේ පටික්කුල සංඤේ විහෙරයන් පටික්කුල සංඤේ විහෙරති. නොපිලිකුල් දෙයිහි පිලිකුල් විදියට මෙනෙහි කරන්න කැමතිනම් නැත්තම් ලක්ෂණ දෙයක් ලක්ෂණ නොවේ කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. ලක්ෂණ කෙනෙක් දැක්කහම තමන් වර්තමානයේ තුල හිත තියාගෙන උපරිම සිහියෙන් ඉන්නේ දකින්වත් එක්කම හෝ පර්සෙප්ෂන් එක වෙනස් කරලා සංඥා වෙනස් කරලා ඔහුගේ අභ්‍යන්තරය බලනවා, නැත්නම් ඊට අවුරුදු ගානකට පස්සේ අනාගතය බලනවා. මෙහෙම ලස්සන ඉන්න කෙනා හැරමිටියක් අරගෙන ලෙඩ වෙලින් අවස්ථා බලලා මේ තියෙන ලස්සන බව වෙනස් කරන්න පුළුවන් උඩ. ඒ තරක් නෙවෙයි ඔහුට පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරයන් අපටික්කුල සංඤේ විහෙරදී යම්කිසි ඉතාම අපවිත්‍ර පිළිකුල් දෙයක් තියෙනවා නම් වයසට ගිහිල්ලා එක්තැන් වෙලා කැතකුණු වගුරුවගෙන දිනාපත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ශනිකයාට පුළුවන් මේ දුර්වර්ණ වෙච්ච කෙනා අවුරුදු 16 18 කාලෙදි තාම ලස්සන කෙනෙක් කියලා ඔහුගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා ඒ කාලේ බලන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ ලස්සන සහ අවලස්සන පිළිකුල් සහ නොපිළිකුල් දෙකම දුරු කළා බාහිර රූපේ නිරෝධයට හිත තියලා උපේක්ෂාවෙන් වණන් එහෙම ඉන්නත් පුළුවන්. පින්නතුනි මේක තමයි ආනාපාන සතිය රිසල්ට් එක. අපේ උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රෑ වෙනකම්ම මේකනේ හොයාගෙන යන්නේ. මේ කියන්නේ එකක් නෙමෙයි, මේකනේ රහත් උනාට පස්සේ රහතන් වහන්සේගේ තියෙන ස්කිල් එක මේ කියන්නේ. මේක රහත් වෙන කණේ කන්නේ මේ කියන්නේ. කලිනොත් යම්සි මට්ටමකින් පුළුවන්. හැබැයි මේක සම්පූර්ණම හෝ අවසානෙටම ඇවිල්ලා සම්පූර්ණම තමන්ගේ ස්කන්ධ තමා පාලනය කරලා විශේෂයෙන් සමගේ සංඥාව අකුසල සංඥාව කුසලයේ පැත්තට හරවලින අවස්ථාවක් මේක. නොපිලිකුල් දෙයක් නොපිලිකුල් විදියට ඕන කෙනෙකුට මෙහෙ කරන්න පුළුවන්. පිලිකුල් දෙයක් පිලිකුල් විදියට මෙහෙ කරන්නත් පුළුවන්. ඒකට 아무 ස්කිල් එකක් ඕනේ නැහැ. මේ කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් පැත්ත. ලස්සන දෙයක් රාගය ඇති වෙන දෙයක් රාගය ඇති නොවන විදියට මෙහෙ කරන්න පුළුවන්. ਉਹ සම්පූර්ණම කෙලෙස් දුරු කළේ ඉන්නේ ඔහුට ඉෂ්ට අනිෂ්ට කියන මේ ලස්සන අවලස්සන කියන කිසිම දෙයක් ඔහු දන්නවා බාහිර රූපෙ මත තියෙන දෙයක් නෙවෙයි. මේක සම්පූර්ණම අපේ සංඥාව මත අපේ නොදැනීම මත අපේ අවිද්‍යාව මත රඳාපවතින දෙයක් කියලා දැනගත්තොත් ඔහුට කැමති විදියට ਉਹ කැමති ආකාරයෙන් බාහිර ලෝකය ඇසුරු කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා වැඩිපුර ඉන්නේ උපේක්ෂා සංඥාවේ. යම් කිසි වැඩක් කරන්න ඕන වෙලාවේදී කෙනෙක් දුර්වර්ණ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ශරීරයෙම පනෝ දාලා නැත්තම් කුෂ්ඨයක් ඇවිල්ලා ආපු කෙනෙක් ඉන්නවා නම් ඔහුට උපස්ථානය කරන්න ඕන නම් රහතන් වහන්සේ කරන්නේ කොහොමද? මෙන්න මේ පටිකුල සංඥා පටිකුල සංඥා වෙනවා. පිළිකුල් දෙය අනිත් පැත්තේ සංඥා වෙනස් කළා ඒක නොපිළිකුල් දෙයක් විදිහට මෙනෙහි කළා සමන් වැඩේ කරනවා. පින්න පාති යනකොට ලාහදුරු රෝගීන් පින්න පාති බෙදෙනවා. මේ ඇඟිලි පුරුකු ඇතැම් විට ගැළවිලා වැටෙනවා පින්න පාති භාජනයට පාත්‍රයට. උන්වහන්සේලා මෙන්න මේ වෙලාවේදී අර සංඥා වෙනස් කළා ඒක සුභ සංඥාවක් විදිහට මෙනෙහි කරලා උන්වහන්සේලා ඒක අයින් කරලා දාන ටික වළඳනවා. හැබැයි වැඩිපුර රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ මේ අනිත්‍යතාවය සම්පූර්ණ පසක් කරපු කෙනෙක් නිසා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ශුන්‍යතෝ ලෝකං අනේකසු විදිහට මේ ලෝකයේ සම්පූර්ණම නිරුද්ධ වෙච්ච දෙයක් හිටිට බලමින් ඉන්නේ. හැබැයි හතරේ ආරණ්‍ය දිය ඇලි ගංගා ආදී අසුරු කරනකොට ඒවගේ ලස්සනත් උන්වහන්සේලා ලස්සන විදිහට බලන්න පුළුවන්. ඒ ලස්සන ඕන දියක් Tamanට තමන්ගේ පැත්තෙන් වෙනස් කරගන්න පුළුවන්. පින්නතුනි අපි උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම මොකද කරන්නේ අපි? ඒවා දරලා ලස් කරනවා සුද්ධ පවිත්‍ර කරනවානේ. මේ කැතට තියෙන අපිරිවලට තියෙන දේවල් ලස්සන කරගන්න නෙමෙයි බලන්නේ නේ. ඒවත් කරන්න කමන්නේ නැහැ. අනිත් අය මේ තරම් ධර්මයෙන් දන්නේ නැහැ නේනේ. ඒ නිසා අනිත් අයගේ නොරිදෙන විදිහට ඒව කරලා තියන කමක් නැහැ. හැබැයි තමන්ගේ වැත්තෙන් තමන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රසෙස්සන් එක තමන්ගේ සංඥා වෙනස් කරගෙන ඉන්නේ. ඒ නිසා තමන්ට බාහිර ලෝකේ කිසිම කෙනෙකුට බාහිරින් තමන්ට දුකක් දෙන්න බෑ. පිනොතිනි බුදුහාම දේශනා කරනවා මේ ආනාපාන සතිය නැමැති එකම ධම වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සතර ඍද්ධිපාද, සතර සම්ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල මේව සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම සත්‍ය බොජ්ජංග දිනු වෙනවා. සති සම්බොජ්ජංග, ධම්මවිචය, විරිය, පීති, පස්සන්දි, සමාධි, උපේක්ඛා. පින්නොතින මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම තමයි මේ ලෝකයේ තියෙන වටිනාම දේ. මහා මොහොද සාගරය පතුලෙහි වටිනා අගනා මුතුමිනි තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ බෝසත් උතුමෙක් සසර බොහෝ කාලයක් සංසාරේ නැමැති මහා සාගරයේ තරණය කළා. මොහොදේ කිමිදිලා යටින් උඩට ගත්තු මහා මිනිමුතු වගේ තමයි මේ බෝධිපාක්ෂික ධර්මය. මෙන්න මේ සමති විදර්ශනාත් එක්ක අපි ඉන්නකොට ආරම්භයේදී සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ කාරණා තුන විශේෂයෙන්ම සම්පූර්ණ වෙනවා. අපි ඉන්නේ අපි අරහත් මාර්ගයේ ඉන්නේ හැම වෙලාවකම මෙන්න මේ තුන අනිවාර්යයෙන්ම යනවා. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මහාචාර්යතරේ සූත්‍රය දැක්කෙන්. ඒ වගේම අපි ඉහළ මට්ටමේ සමති විදර්ශනාවේ ඉන්නකොට නීවරණ දුර වෙලා මෙන්න මේ කරුණ තුනත් ඉක්මවල ගිහිල්ලා අර ආරස්මික මාර්ගයේ කරුණු 8ම එකලා ඉන්න එකට එනවා. සමබර වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. අන්න ඒක ඇති වෙන මට්ටමට සම්මා ඥාන සම්මා විමුක්තිය ඇති වෙනවා. උජුකෝ නාම සෝමග්ගෝ අභිහානම් සාදිසා කියන්නේ මේකයි. සතුට ලබන මාවතේ පියවරට තමයි ආරස්සංග මාර්ගය කියලා කියන්නේ. එනිසා අපි ධර්ම මාර්ගය ඉදිරියට ආව කියන අපි ඉහළම සතුටෙන් ඉන්නවා. ඉහළම සතුටෙන් ඉන්නවද කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ ආරස්සංග මාර්ගයේ අංගට තමයි අපේ ජීවිතයේහි අපේ ගමන් කරන මාවතේහි රෙඩ් කාපට් එක රතු පලස බවට පත් වෙන්නේ. ඒ රතු පලසේ හරියට නෙළුම් මල් පොළවෙන් නැගිලා අපේ පාදයේ පිළිගන්නා වගේ හැම පියවරක් පාසාම එක කකුලක් තියෙන කොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි රැකියා කරනවා නම් සම්මා ආජීව, උත්සාහය කරනවා නම් සම්මා වායාමයේ, වචන කතා කරනවා නම් සම්මා වාචා, කායික වැඩ කරනවා නම් සම්මා කම්මන්ත, සිතවිලි හිතනවා නම් සම්මා සංකප්ප, මේ ධර්ම කාරණා මෙනෙහි කරන වෙලාව සම්මා දිට්ඨි, මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන වෙලාව සම්මා සති, හිත සමාධිමත් වෙන වෙලාව සම්මා සමාධි. හැම හුස්ම රැල්ල පාසාම පිනතුණි රැව පිළිරැව දෙන්නේ හරියට මිහිරි ගීතයක් වගේ, මිහිරි සංගීත නාදයක් වගේ අපේ සමස්ත ජීවිතයේම යන මිහිරි ටෝන් එක ලස්සනම හඬ බවට පත් වෙන්නේ අරසේ මාර්ගයන්ද. එයාට ඔස්සේ අපි ඉදිරියට යනකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තුන් පැත්තකින් ඉඳගෙන අපේ දිවි මඟ ආලෝකවත් කරනවා, පහන් කරනවා බුද්ධ ධම්ම සංඝ අරසේ මාර්ගයන්ග ටික. ඒ හැම මොහොතෙම අපි සම්මා ඥාන සම්මා විමුක්ති කරා පියවර නගමින් ඉන්නේ. ඒ හැම මොහොතකම අපි සුගතියට ඉපදෙන ස්ටෙප් එක, ස්ටේජ් එක ටිකෙන් ටික ඉහළට ගන්නවා. ඒ හැම මොහොතක් පාසම අපේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජන දුරු කරන මාවතේ අපි ඉදිරියට යන්නේ. ඒ හැම මොහොතක් පාසම අපේ මේ ආත්මය අම්ම තාත්ත විතරක් නෙවෙයි. අතීතයේ කල්පගණන් අම්මල තාත්තල වටේ ඉඳගෙන දෙපැත්තෙන් ඉඳගෙන නෙළුම් මල් තියාගෙන සාදුකාර දෙනෝ, අනේ මගේ පුතා නිවන් මග යනවා, අනේ මගේ දුව නිවන් දකින්න ඉන්නේ කියලා සාදුකාර දෙන්න බලාගෙන දෙපැත්තෙන් ඉඳගෙන කෑ බලාගෙන ඉන්නවා. පින්නතුනි, අප මේ සාකච්ඡා කළේ සංයුත්තනිකායේ ඉච්ඡානංගල කියන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ඉච්ඡානංගල කියන වනයේ වාසය කරන කාලයේහි පුරාතුම් මාසයක් අකණ්ඩව වාසය කරපු භාවනාව. දේව සූත්‍රය දැක්වෙනවා ආනාපානසති භාවනා කියන්නේ ඊටාම සුවදායි ප්‍රසන්න භාවනාවක්. අන්නේ භාවනාවෙන් තමයි මම කෙලෙස් ප්‍රහිණ කළේ, මම සම්බුද්ධත්වයට පත් වුණේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වුණේ තවත් බොහෝ රහතන් වහන්සේලා ආස්වාක්‍ය ඥාන ලැබුවේ. පින්නතුනි, මෙන්න මේ ආනාපානසති භාවනාවයි. අපේ ජීවිතය අවසාන කාලය වෙනකොට පින්නතුනි අපි හුඟක් දුර්වල වෙනවා. අපිට ඇවිද කියාගන්න බැරි වෙනවා. වාඩි වෙලා ඉන්නත් බැරි වෙනවා. හාන්සියලා අපි එතකොට ඉන්නේ ඇඳේමයි ඉන්නේ. ටික කන්නත් බැරි වෙනවා ටිකෙන් ටික. වතුර බොන්නත් බැරි වෙනවා. වතුර බිඳුවක් පින්නතුනි එක කටට දාලා ඒ බිඳුව කටේ හිර වෙන මොහොතක් එනවා අපි. එක වතුර බිඳුව. අපේ අතර ගහන්න සේලයින් එකේ සේලයින් ටික ඇතුළට යන්න ආයෙ යන කටුව දෙකේ. වැඩිදියක් තබා පින්නතුනි අපිට කතා කරන්නත් බැරි වෙනවා. හැබැයි අපි හුස්ම ගැනීමත් එක්ක ඉන්නවා. අන්න එවැනි වෙලාවට ආනාපානසතිය පුහුණු කරලා තියෙනවා නම් පින්නතුනි අපට කවුරු නැති වුණත් අපට මුළු ලෝකෙම ලැබුණා වගේ. අපට ලෝකයේ වටිනාම දේ ලැබිලා අපේ අම්මා අපේ ළඟ ඉන්නා වගේ පින්නතුනි එදාට. අපි මේ ලෝකෙට ජනිත කරපු අපේ අම්මා අපට හුස්ම ටික දෙනා වගේ වෙලේ. ඒ නිසා අන්නේ මොහොතේ අපි අසරණ නොවන්නට බුදුහාඳුර අපට මේ ආනාපානසතිය වඩන්න කියලා දේශනා කළා පින්නතුනි. ඇත්තටම ඔබේ අම්මා තාත්තට පින් වඩන්න කැමති නම්, එය සතුටු කරන්න කැමති නම්, බුදුහාඳුරන්ට කලගුණ සලකන කැමති නම්, මේ ධර්මයේ වසර 2500ක් ආරක්ෂා කරපු රහතන් වහන්සේලාට ඔබ ගරු කරනවා නම්, කලගුණ සලකනවා නම්, මේ මල් පහන් බුද්ධ පූජායේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ උත්තමයෝ. බලාපොරොත්තු වෙච්ච එකම දේ මොකද්ද? අපි මේ ආනාපාන සතිය වැඩයි කියලා. ඒ නිසා අපි අම්මන් තාත්තට බුදුහාඳුරන්ට මේ රහතන් වහන්සේලා හැම දිනාටමත් අපි කරන ගරු කිරීම මොකද්ද? ආනාපාන සතිය වැඩි වීම. අපේ අන්තිම මොහොත දක්වාම පාත නොහැර ඉන්නේ මෙන්න මේදී. අපේ දරුවෝ 10 දිනක් වෛද්‍යවරු වල හිටියත් අන්තිම මොහොතේ ඇට උදව් කරන්න බෑ අපට. නමුත් අපි ආනාපාන සතිය පුහුණු කළ තියුණොතින් පින්නතුනේ අපට කාගෙමත් උදව්වක් ඕනේ. අපි ලස්සනට සුවදායී වාසයක නවස්තාවකට පත් වෙනවා. ඒ නිසා ආදාදම ආනාපාන සතිය පුහුණු කරන කාලේ වැඩි කරගන්න. ඒකේ රිසල්ට් එක මරණසන මොහොතේ නෙවෙයි, කරන මොහොතේම තමයි ලැබෙනවා. කරන මොහොතේම තමන්ගේ හිත හරියට ලස්සන මලක් වගේ, සුමඳව මලක් වගේ ලස්සනට ඔබේ හදවත මල් විලක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්න අපි හැම දිනක් වරිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ අද පින්කම විශේෂයෙන්ම අහිරාංගණී පීරිස් මෑණියෝ ඉතින් මේ විදිහට පාන්දර දානයක් දීලා මේ අදත් ධර්ම දානමය පින්කමෙත් පින ඒ තමන්ගේ ආදරණීය පුතුණුවන්ට, අංජු පුතුණුවන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ මෑණියන් බලාපොරොත්තු වන ආකාරයට ඒ පුතුණුවන් කොහේ සිටියත් මේ පින අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඉතින් මේ මෑණියන් බොහෝ පින්කම් කරලා නිතරම තමන්ගේ දෑතින් ස්වාමින් වහන්සේට දානය සකස් කළා. ඊටාම ප්‍රියමනාප විදියට නිතරම විහාරස්ථාන ගානකට පින්කම් කරනවා, දානය පූජා කරනවා නේද? ඉතින් අපි ඒ සියලුම පිනොත්ය පුතාට අනුමෝදන් කරවමු. ඉතින් ඒ පුතා විතරක් නෙවෙයි අපට සසරේදී හුඟා දරුවෝ අපේ ඉඳලා නැති වෙන්නේ නැති ඒ සියලුම දරුවන්ට, සියලුම ලෝක සත්‍යයන්ටම මේ පින අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිසෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.